දේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමින් දයානන් වහන්සේට. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවේන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංයෝජනීයේ සුභික්ඛවේ ධම්මේ ස්වාදීනවානුපස්සිනෝ විහෙරතෝ තණ්හා නිරුජ්ජති තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ දුක්ඛ දෝමනස්සුපායාසානි රුජ්ජංති එව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති සංඝ ශ්‍රී ලංකා ගුවන්විදුලි ඔස්සේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට ප්‍රියකරන සදහවර පින්වත්නි කලකපටන් ඔබ අමතන අපි විවිධ ධර්මදේශනාවන් ඔස්සේ ගොඩක් ධර්ම කරුණු පැහැදිලි කරමින් සිටිනවා. ඔබ ඒවා සවන් දෙන බවත් අප දන්නවා. අපට දක්වන ප්‍රචාර පිළිබඳවත් අපිට දැනෙනවා. මහත් කැමැත්තෙන් මහත් ආසාවන්ගෙන් සවන් දෙන බව. විශේෂයෙන් අපට සවන් දෙන අපේ අදහස් අනුමත කරන පින්නතුන් ඒක අධ්‍යාපනයේ ආර්ථික රැකියාව නිවාස ආදී දේවල් පමණක් සමෘද්ධිමත් කර ගැනීමෙන් ලැබෙන සැනසීමක් නොවේ. ඒකට කියන්නේ ලෞකික සැනසීම කියලා. ඊට එහා ගිය ධර්මයෙන් ලබන්න පුළුවන් සැනසීමක් පවතිනවා. ධර්මයේ සරණ කර ගැනීමෙන් දුක්වලට හේතු ඉවත් කර ගැනීමෙන් ලබන්න පුළුවන් සැනසීමක් පවතිනවා. මෙන්න මේ සැනසීම වත්මන් සමාජයේ දහම්ලදී හැමදෙනාටම ලබා ගැනීමට අවශ්‍ය ආකාරයට කරුණු පැහැදිලි කිරීම පදනම් කොටගත් ධර්මදේශනා තමයි අප දේශනා කරන ලබන්නේ. එයින් අප කිටිසකත් ලෞකිකයේ ප්‍රතික්ෂේප කරලා නැහැ. එහෙම නැත්නම් පින් කැමති අයගේ පුණ්‍යක්ඛ්‍ය ප්‍රතික්ෂේප කරලා නැහැ අපි. පොත් ධර්මානුකූල ජීවිතය කියන එක පුණ්‍යක්ඛ්‍ය වලින් පරිබාහිර දෙයක් වෙන්නේ නැහැ. යහපත් ක්‍රියා වලින් පරිබාහිර දෙයක් වෙන්නේ නැහැ. ඒක අයහපත් ක්‍රියාවලින් පරිබාහිර දෙයක් වෙනවා. ඒවෙන් අපි අයහපත් ක්‍රියාවලින් නිදලා යහපත් ක්‍රියාකාරකම කෙදෙන්න කියන එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සාර ධර්ම වශයෙන් ගත් කල, ගුණ ධර්ම වශයෙන් ගත් කල, ආචාර ධර්ම වශයෙන් ගත් කල, සමාජ ධර්ම වශයෙන් ගත් කල, අනවන වශයෙන් අපට යම් සම්බන්ධතාවක් පවතිනවා, බැඳීම් පවතිනවා. ඒ බැඳීම් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ බැඳීම් සමග බැඳීම් කියන්නේ බාහිර වශයෙන් තියෙන සම්බන්ධතාව. ඒවා එසේ පවත්වාගෙන යන්න ඕනේ. ඒවා යුතුයකම් ඉටු කරන්න ඕනේ. ඒ සමගම සිදුවෙන්නා වූ වරදක් පෞද්ගලිකව සිදුවෙන්නා වූ වරදක් නිසා තමයි ජීවිතයේ අධ්‍යාත්මික දුක්ඛය නැත්නම් චිත්තසංතානගත දුක්ඛය ඉහළ යන්නේ. මේකට වත්මන් සමාජයේ භාවිතා කරන්න විඳවනවායි කියලා. නමුත් ධර්මයේ සඳහන් වෙන උපායාස කියලා. මේ උපායාස කින්නෙන් දැවෙන ජීවිතවලට නිවීමක් ඕන වෙන්නේ මරණයන් පස්සේ නෙවෙයිනේ. නිවීමක් ඕන වෙන්නේ අනාගත බුදුවරයෙක් ඉදිරි නෙවෙයිනේ. අද දැවෙනවා නම් අද දැවීමෙන් නිදහස් වෙන්න වෙනවා. එබැවින් තෙලෝක බුදු පියාණන් වහන්සේ වදාළ ශ්‍රී සදහම් වර්තමානයට භාවිතා කරන්න පුළුවන් නම් ඒ දහම් ඖෂධයේ සරණින් තමයි මේ දුකින් නිදහස් වීම සිදු වෙන්නේ. ඒ කියන්නේ දුක කියන එක සත්‍ය නිත්‍ය සදාකාලික එකක් නෙවෙයි. ඒක අප විසින් සමාජයකස බැලීමෙන් හුරු කරගත්ත වරදක් නිසා සිදු වෙන දෙයක්. ඒක සාමාන්‍යයෙන් සමහර සූත්‍රවල සඳහන් කරන ලබන්නේ උපාදීයමානෝ කෝ බික්කු බද්දෝ බද්දෝ මාරස්ස අනුපාදීයමානෝ මුත්තෝ පාපිමත්තෝ කියලා. මහණෙනි අල්ලා ගැනීමෙන් මායාට බැඳී අල්ලා නොගැනීමෙන් මායාගෙන් මිදේ. ඒතොර අල්ලා ගැනීම කියන වචනෙන් කියන කාරණාව නිසා තමයි මේ මාර බන්ධනේ අපව පෙළනු ලබන්නේ. එබැවින් ජීවත් වෙන්න ගිහින් අල්ලා ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් අල්ලා ගැනීම කියන වචෙන් බුදුන් වහන්සේ වදාළේ කුමක්ද කියලා තේරුම් ගන්න ඕන. අල්ලා නොගැනීම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. මෙහිදී අපි බොහෝ ධර්ම දේශනාවන් කොට පිළිවෙල බැවින් මූලික කරුණු පැහැදිලි කිරීම සඳහා මේ කාලය යොදා ගන්න කල්පනා කරන්නේ නැහැ. ඒ කරුණු පදනම් කොටගෙන අදාළ කරුණු වමනක් පැහැදිලි කිරීම සඳහා තමයි අප මේ සැලසුම් කරනු ලබන්නේ. එවනවාද අපි පැහැදිලි කරන්න කල්පනා කරන්නේ සම්මුතනිකායේ අභිසමය සංගත්තයට අයිති තරුණ රුක්ක සූත්‍රයේ තිබෙනා වූ ධම්මග ගැනයි. ඒවා හැම විටම ධර්ම න්‍යායක්. ඒ ධර්ම න්‍යාය අපි තේරුම් ගත්තාම මේ උපමාවකින් කියලා තෙනදී අපි ළඟ තියෙන්න ඕන. වැරදිලා නම් වැරදි පැත්ත මේ කාරණේ ඔස්සේ පේන්න ඕන. නිවැරදි කරගන්නවා නම් නිවැරදි කරගන්න ආකාරයේ මේ සූත්‍රය ඔස්සේ වැටහෙන්නට ඕන. මාතෘකා පාඨයේ වශයෙන් ගත්තේ මම නිදහස් වෙන ආකාරය. නමුත් නිදහස් වෙන ආකාරය විස්තර කරමු වගට ඊට ඉස්සර වෙලා මේක හසු වෙන ආකාරය පිළිබඳව කරුණක් තිබෙනවා. වික්ෂුන් වහන්සේලා තමයි අමතල තියෙන බුදුරජාණන් වහන්සේ. ඒ අමතල කළ ප්‍රකාශය තමයි සංයෝජනීයසු වික්කවිය ධම්මේසු ආස්සාදානුපස්සිතෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති තණ්හා පච්චා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියන එක. දැන් මෙතන වික්ඛවේ යන උන්වහන්සේ ඉදිරියේ හිටියා වූ පිරිසට කළ ආමන්ත්‍රණයක්. උන්වහන්සේලා සඳහා සුවිශේෂී වූ වෙන් කළ ආමන්ත්‍රණයක් නෙවෙයි. අප අමතන්නේ ඔබ හැමදෙනා. ඔබ හැමදෙනා එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා විය හැකි. ඔබට අදාළ යෙදෙන යදාගන්න. සංයෝජනේසු උපාසකෝ සංයෝජනේසු උපාසකා උපාසිකා විදිහට සිවණක් පිරිසම නිසා ඔක් කියලා කියන්නේ. ඒ ඕනෑම ශ්‍රාවකයෙක් සඳහා දුකින් නිදින කැමති ඕනෑම ශ්‍රාවකයෙක් සඳහා මේ බුදු පියාණන් වහන්සේගේ දේශනා ස්නෛර්යානික දේශනා විශේෂයෙන් වළංගුයි. සංයෝජනීයසු කියන වචනේ අපි තේරුම් ගන්න වෙනවා. ඔබට ඔබේ අධ්‍යාපනයේදී සංයෝජන කියන වචනේ අහන්න ලැබෙන්නේ සිංහලෙන් දස සංයෝජන වෙන කියලා. සංයෝජන කියන වචනේ ඊට පස්සේ භාවිතා වෙනවා අහන්න ලැබෙනවා සසර බැඳ තබන කියන එක. ඊට පස්සේ මෙන්න මේ බැඳීමක් ඇති වෙන කරුණක් තියෙනවා සංයෝජන කියලා. මින් පෙර සූත්‍ර දේශනාවක මේකම 10ට 10 5ට 5ට කඩලා පැරි ධර්ම දේශනාවකින් ඉදිරිපත් කළා. බැඳුන දේවල් උයි කඩන්න ඕන. නොබැඳුන දේවල් වල බැඳෙන්න ඕනකමකුත් නැහැ. බැඳිලා නැත්නම් කඩන්න දෙයක්වත් නැහැ කියලා. එබැවින් අප දැන් සංයෝජනේ වෙලා ඉන්නේ මොකේද කියන තේරුම් ගන්න වෙනවා. ඔබ ජීවත් වෙන ලෝකය කුමක්ද? ධර්මානුකූලව එකට කියන්නේ කාම ලෝකය කියලා. මට මේ සවන් දෙන අය අසතනනාසයේ දියකය කියන පසිඳුරන් පිනවමින් සැප හොයන කැමති ආකාරයේ සැප ලබන කාම ලෝකේ ජීවත් වෙන අය. කාම ලෝකයට අදාළ සංයෝජන ගැන කතා කරන්නේ සක්කායදිට්ඨි චිකිච්ඡාසීලබ්ධ පරාමාස කාමරාග පැටික කියලා. අන්න ඔබ බුදුදහමේ සදහම් හමුවෙන්න පෙර මේ සංයෝජනයන්ට බැඳිලා ඉන්න බව දන්නේ නැහැ. දැන් බැඳිලා ඉන්න නිසා තමයි අවබෝධයෙන් කඩා ගන්න වෙලා තිබෙන්නේ. අපි ওই සංයෝජන කියන වචනේට සසරට බැඳ තබන කියන අර්ථයට එහා යමින් තව අර්ථයක් හොයා ගන්න බලමු. සංයෝජන කියන වචනේ බලන්න පුළුවන් එක්ක යෙදෙන කියන අර්ථයෙන්. එතකොට ඔබ මේ ලෝකේ ජීවත් වෙන්න කියන මෙදින්නාවු අරමුණු රසයන් තිබෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. හතර මිතුරු හොඳ නරක කැමැති අකමැති ලාභ අලාභ. මේ හැම එකක්ම අරමුණු වශයෙන් ගන්න. හේ මොහොතේ. එතකොට මේවා සමග ඔබ එක්ක එළිනවා. සංයෝජන කියලා ගන්න තියෙන මේ එක අරමුණක් පාසා ඔබ කිසියම් දෙයක් සමග එක්ක එළිනවා. කිසියම් දේවල් සමූහයක් සමග. අන්න ඒ එක්ක යෙදීම තුළ තමයි මේ බැඳීම නැත්තම් සංයෝජන සිදු වෙන්නේ. මොනවාද බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කරලා තියෙන්නේ? පාණාතිපාතෝ වික්ඛේ ත්‍රිවිධං වදාමි. ප්‍රාණඝාතය කියන කාරණේ සිදු වෙන්නට කරුණු තුනක් තියෙනවායි කියලා පෙන්නනවා. ලෝභ හේතු, දෝෂ හේතු, මෝහ හේතු. මේ ලෝභ හේතු, දෝෂ හේතු, මෝහ හේතු යෙදෙන ආකාරය තව පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. ලෝභ සමග මෝහය දෙනවා, දෝෂ සමග මෝහය දෙනවා. එවිට අපි සිංහලෙන් කියන්නේ ඇලීම සහ මුලාව, ගැටීම සහ මුලාව. අන අරමුණු රසයේදී, අරමුණු වින්දනයේදී මෙන්න මේ වරද අපි අතින් සිදු වෙනවා බුදු සමයේ ගැඹුරු වැටහිලා නැති නිසා. ඇලීම සහ මුලාවෙන් රස විඳිනවා කොටසක්, ප්‍රතික්ෂේප කිරීම සහ මුලාවෙන් තව කොටසක් සමග ගැටෙනවා, ප්‍රතික්ෂේප කරනු ලබනවා. මේ දෙකම නිසා මේ සංයෝජන සිදු වෙනවා. එතකොට එහෙමනම් සංයෝජනීය සුඛය වශයෙන් කියනවා එක්ක යෙදීම හේතුකටගෙන. ලෝභ හේතු, මෝහ හේතු, දේශ හේතු, මෝහ හේතු අරමුණෙහි එක්ව යෙදීම හේතුකටගෙන. ආස්සාදානුපස්සිනෝ විහෙරතු. අනුපස්සිනෝ කියන වචනේ තේරුම් ගන්න. ආස්සාද අනුපස්සිනෝ. අනුපස්සති කියන එකේ තේරුම නැවත නැවතත් කියන එක. ආස්සාදේ කුමක්දයි මෙහෙම පැහැදිලි කරගන්න. යංකින්ච රූපං පටිච්ච උපාජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්සාස්සාදෝ. ඇසට යම් කිසි රූප ආරම්මණයක් ගැටීමේදී සැප සතුටක් හට ගන්නවා. ඒක තමයි රූපේ ආස්වාදේ. අන්නේ වගේ කනට, නාසයට, දිවට, කයට සයාකාර අරමුණු, පංචාකාර අරමුණු සහ මනෝද්වාරයෙන් එන්නා වූ ලැබූ හේතු නිසා හට ගන්නා වූ ලෝභ, දේශ, මොහ අරමුණුත් ගත්තම මනෝ රූප. මේ රූප හයේ තියෙන සැප සතුට ආස්වාදේ. නමුත් මෙතන මේ ආස්වාදයේ ඉක්මවා ගිය කොටසක් සිදු වෙනවා මිනිස් සමාජයේදී. ඒක තමයි ආස්වාදය කියලා කියන්නේ. නැත්තම් ඊට මෙහා එකේ වේදනාවක් නැත්තේ නැහැ. වින්දනයක් නැත්තේ නැහැ. වින්දනය අල්ලා ගැනීමකින් තොරව විඳින්න පුළුවන් බව තවත් සූත්‍රවල සඳහන් කරනු ලබනවා. නමුත් මෙන්න මේ අල්ලා ගැනීම, එහෙම නැත්තම් කැමැත්තක් ඇති කර ගැනීම, අකමැත්තක් ඇති කර ගැනීම කියන මේ කාරණය තුළ තමයි මේ බැඳීම සිදු වෙන්නේ. අන්න එතකොට හොඳ පැත්තේ ආස්වාදානුපස්සිනෝ. අන්න නැවත නැවතත් විඳින්නට නැත්තම්, නැවත නැවතත් ලබන්නට නැත්තම්, ප්‍රයාරමණක් කෙහි කල්පනා කරලා බලන්න එක දවසකින් ඔබ අවසන් කරනවාද කියලා. ඔබ පේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ගීතයක් ඕනම දෙයක් නැවත ලබන්නේ නැත්තම් කියන සංකල්පය ඔබේ තියෙනවා. අනේ නැවත නැවතත් සිතට උපදවාගෙන විඳින එක තමයි මේ පෙන්වන්නේ අනුපස්සිනෝ විහෙරති කියන්නේ. දැන් මෙතන පැහැදිලි කර වදාරන්නේ කොහොමද? අනුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවට්ටති. අන්න සසර දුක් උපදින කාරණය, දුකට හේතුව තණ්හාවයි බුදුන් වහන්සේ යම් තැනක වදාරලා තිබෙනවා නම්, තණ්හා පවට්ටති කියන්නේ තණ්හාව වර්ධනය වෙනවා, ප්‍රවර්ධනය වෙනවායි කියන එක. තණ්හාම කාම කියලා. අන්න ඒකාමයේදී තමයි රූපයේදී රූපකාම, ශබ්දයේදී ශබ්දකාම, රූපයේදී රූප තණ්හා, ශබ්දයේදී ශබ්ද තණ්හා, ගන්ධයේදී ගන්ධ තණ්හා. ඒ ඒ අරමුණු රසයේ විඳින්ට යාම තුළ තමයි මේ ආස්වාදයෙන් විඳින්ට යාම තුළ, අල්ලාගෙන විඳින්ට යාම තුළ. එතකොට එහි තියෙන සංඛ්‍යාව ඉහළ යන්නාසෙන්නේ නැවත නැවතත් මේ අරමුණෙහි මුලා වීම තුළ තමයි කෙනෙකුගේ ජීවිතේ මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන සයවිධාකාරයෙන් තණ්හා මූලය බලවත් වෙන්නේ. තණ්හා පවද්දති. අන්න අපි තේරුම් ගන්න ඕන කරුණා. දැන් මේ තණ්හා කියන වචනේ තව ටිකක් තේරුම් ගන්න වෙනවා. මේ අරමුණ එන එකේ වරදක් නැහැ. අරමුණ හඳුනා ගන්න එකේ වරදකුත් නැහැ. ඒව සකස් වෙලා තියෙන ලෝකයේ දොස් දොරවල් පහක් දීලා තියෙන දේවල් හඳුනාගෙන කටයුතු කරන්න. ඒවා වේගයෙන් ධාවනය රතේක සිටින කෙනෙකුට දෙපස තිබෙන දේවල් වේගයෙන් පසුපසට යන්න අපේන්නාසේ හටගත් සැනින් මේ කාර්යය කරලා මේවා ඉවත් වෙලා යනවා. එහෙම ඉවත් වෙලා යන සංසිද්ධියක ජීවත් වුණ අපිට ඒ සංසිද්ධිය අමතක වීම තුළින් මෙන්න මේ සංයෝජනීයසු කියන කටයුත්ත ඒව සමග එක්වෙන්න තේදුණා. එක්වෙලෙන්න වුණා. මේ එක්වෙලෙන්න ගත්තම කියන්නේ මම වෙනවයි කියලා. රූපේ මම රූපේ, රූපේ තුළ මායත මාතර රූපේ ඇත. වේදනාව මම වේදනාව, වේදනාව තුළ මායත මාතර වේදනාව ඇත. සංඥාව මම සංඥාවේ, සංඥාව තුළ මායත මාතර සංඥාව ඇත. සංකාරය මම සංකාරය, සංකාරය තුළ මායත මාතර සංකාරය ඇත. විඥානය මම විඥානය, විඥානය තුළ මායත මාතර විඥානය ඇත. මේකට කියනවා විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය කියලා. එහෙම ස්කන්ධ පංචකයෙන් පංචකයට එනව ආරම්මන කෙරෙහි ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් අපි නැවත විඳින්න පටන් ගත්තාම එතන තියෙන දර්ශනයට කියන්නේ මම මගේ මගේ ආත්ම, මගේ මම මගේ ආත්ම කියලා. එහෙම නැත්නම් ඒතන් මම ඒතෝහමස්මින් යේසෝ මේ ආත්තා. ප්‍රසිද්ධම වචනේ තමයි නිත්‍ය සුඛාත්ම. අනේ පෘථග්ජන කියන පුද්ගලයා යහපත් හොය යහපත් වෙන්න පුළුවන්. අයහපත් කාරණේදිත් ඔහුගේ දර්ශනය නිත්‍ය සුඛාත්ම වෙන්න පුළුවන්. එතකොට අයහපත් කාරණේට දුක් විපාක සමග නිත්‍ය සුඛාත්මයට ඇති වෙන්නා වූ සසරගත බන්ධනෙටත් ඔහු වග කියන්න වෙනවා. යහපත් කාරණේදීත් යහපත් කාරණේට සුප් විපාක නම් සසරගත බන්ධනෙ නිත්‍ය සුඛාත්ම. ඒ බන්ධනෙ නිදහස් වෙන්න හැම වෙන්නේ නැහැ. අන්න දැන් මේ ආස්වාදානුපස්සිනෝ විහෙරති කියන එකෙන් පෙන්වන්නේ ඒ ආස්වාදය හොඳයි සපයි සාන්තයි අපට අරගෙන අල්ලා ගැනීම තුළින් මම කොට අරගෙන අනුපස්සිනෝ එක් වතාවක් දෙවතාවක් දහස් වතාවක් සියවතාවක් නෝ දහදහස් වතාවක් ඔබ විඳියම් ආස්වාදයක් ගැන හිතන්නකෝ. රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ හෝ කායික හෝ ආදී වශයෙන් ඔබ විඳපු දෙයක් ඇතිනේ ජීවිතේ ඉඳලා. කීවරක් ඉඳලා තියෙනවා කියලා ඔබට කියන්න පුළුවන්ද? සංඛ්‍යාවක් නෑ. ඇති වුණාද? නැහැ. තවදුරටත් තවත් තියෙනවා නම් හොඳයි. අන්න එහෙම තමයි මේක පිපාසයට දීපාණයක්, ලුණු දීපාණයක් කියලා කියන්නේ. බිඳපු කොට සෙවරයි යලි තිබෙනවා නම් හොඳයි. ජීමේ ජීවිතය තුළ විතරයි ඔබට පෙනෙන්නේ. මානව ඉතිහාසය අරන් බලන්න මිනිසුන් මොකද්ද කරලා තියෙන්නේ? ඔකමයි කරලා තියෙන්නේ. ඒ දිනු වෙන යෝගයන්ට අනුව තාක්ෂණයන්ට අනුව තව වැඩිපුර ඒවා පහසුකම් යොදා ගන්නවා. හරිුණාම ඉදිරියටත් මේකමයි කරන්නේ. ඇතිවීම යන කෙනෙක් පොහොදුන් සමාජයේ ඉන්නවද? නැහැ. රෝගවල රෝගී වෙලා හතක් කකුල කපලක් කකුලක් කපලා දෙකම කපලා කකුල දෙකම කපලා තවත් ජීවත් වෙන්න උත්සාහ කරනවා. මොකටද ඒ ජීවත් වෙන්න උත්සාහ කරන්නේ? එහෙනම් ඔහුට ජීවත් වීමේ ඕනකමක් නැත්තම් මේකේ ආසාවක් තියෙනවා. අන්න ඒ වගේ මේ සංයෝජන ධර්මයන් එකට යෙදෙන එක් වේදෙන ධර්මතා රූපකාම ශබ්දකාම ධම්මකාම රසකාම පොට්ටබ්බකාම මේ ධර්මතා නැවත නැවත විඳින්මින් ඔබ කටයුතු කරනවා නම් ඔබ ළඟ සිදුවෙන දේ තමයි ඇතුළතින් තණ්හා මූලය නැත්තම් ලෝභ මූලය, දේස මූලය, මොහ මූලය කියන එක ප්‍රවර්ධනය වෙන එක වැඩෙන එක. අනේ සයව වැඩෙන ප්‍රමාණය වැඩි වෙන්න කෙනෙකුගේ ජීවිතයේ උපායාසය නැත්තම් දුක්ඛ දෝමනස්ස කියන කාරණා ටික වැඩි වෙනවා. එතකොට බැඳීම නිසා දුක් වැඩි වෙනව යරුණාම බැඳීමක් නැති කාලේ මේ කියන දුක් තිබුණේ නැති බව ඔබට ඔබේ ළමා කාලයේ පිළිබඳ මතක නැති වුණත් දැන් ජීවත් වෙන කෙනෙකුගේ ළදරු කාලයේ ළමා කාලයේ පිළිබඳව විමර්ශනයක් කරලා බලන්න. ඔවුන්ට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ භුක්ති වෙනවද? ඔවුන්ට අරණ දහමේ කම්පාව කියන එක දැරසේ බලපානවද? ඔවුන්ගේ උපායාසයෙන් ඉන්නවද නිරන්තරයෙන් සිනා වෙනවද කියලා. කිරි දරුවන් කියන අපි දකින්නේ බොහොම සරතලෙන් පිරිසුදු සිතකින් ඉන්න බවයි. නමුත් ඒ දරුවිය ඉක්මවා යමින් මේ අල්ලා ගන්න සංඛ්‍යාව අවකාශ කිරීම හිත තුළ වැඩි වෙන්න උනේ තිබුණ කරුණාව, අනුකම්පාව, පිරිසුදු බව, ආකර්ෂණීය ස්වභාවය සියල්ල ඉවත් වෙන්නේ. අර ගීතයක සඳහන් වෙල පරිදි මිනිසා තිරසන් වේදෝ කියලා පරිදි කරන දේවල් පේනවා. අන්න ඒ ඔබ වැරදි පැත්තකට ගිහින් ඔබට ඔබ පාලනය කරගන්න බැරි තැනකට පරිහානියටපත් වෙන නිසා මේක සිදුවෙන ආකාරය බුදුරජාණන් වහන්සේ හරි හොඳට පැහැදිලි කරනවා. ඒ තරුණ රුක්ක සූත්‍රය ගන්න ඕනේ එකනේ. සීතාපි භික්ඛවේ තරුණ රුක්කෝ. තස පුරිසෝ කාලේන කාලම් මූලානි පරිසංතෙය්‍ය. කායේන කාලං පාංශුන් දදෙය්‍ය කායේන කාලං උදකං දදෙය්‍ය එවං සෝබික්කවේ තරුණ රුක්කෝ තදාහාරෝ තදුපදානෝ බුද්ධින් විරුල්ලං වේපුල්ලං ආපජ්ජෙය්‍ය. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ තරුණ ගහකට තමයි මේ තණ්හාව වැඩි වීම උපාදමය උපමා කරලා තිබෙන්නේ. කුමක්ද මේ කියන කාරණේ? අර තණ්හාව වැඩෙන ආකාරය. මහන්නේ යම්සේ තරුණ රුකක් වේද? පුරුෂේක් කලින් කලෙහි මුල් සුද්ධ කරන්නේද? කලින් කල පස් සහ පෝර යොදන්නේද? කලින් කල ජලය සපයන්නේද? මහන්නේ මෙසේ ඒ තරුණ රුකට ඒ ආහාර ඇත්තේ තදාහාරෝ. ඒ උපාදාන ඇත්තේ සපයා ගැනීම එතන ගහක සම්බන්ධයෙන් ගත් කල නිරන්තරයෙන් මෙව ලැබෙන ස්වභාවය ඇත්තේ වැඩිවීමට හටගත් මුල් ඇති බවටපත් මහත් බවට පැමිණෙන්නේ. ගහ පෝෂණය වෙනට අවශ්‍ය දේවල් සපයා දෙන්නේ නම් මේ ගස තරුණ රුක්සේ තවදුරටත් වැඩෙනවා. තරුණ රුක්සේට පෙර මේ රුක්සේ ගැන කතා කරන්න. ඔබ දැකලා තියෙනවද නුග ගස? අති විශාල වනස්පති කියලා කියන්නේ වනාන්තරයේ තියෙන ලොකුම ගස් නිසා. ඒ වුණාට ඔබ නුග ඇටේ දැකලා තියෙනවද? නුග ගෙඩිය දැකලා තියෙන්න පුළුවන්. නුග ඇටේ ඉතා කුඩා දෙයක්. හිතන්නවත් බැ මේ තරම් විශාල ගහක් හදයි කියලා. දැන් පොල් ගෙඩියක් දැක්කම පොල් ගෙඩියෙන් හැදෙන ගහ අපිට හිතන්න පුළුවන්. අඹ ඇටයක් දැක්කම අඹ ඇටෙන් හැදෙන ගහ හිතන්න පුළුවන්. නමුත් ඒ ඉතා කුඩා නුග බීජයට පුළුවන් තමක් වෙන විශාල ගහක් හදන්න. එවගේ මේ තරුණ රුක්සයකට උපමා කරන ලබන්නේ ක්‍රමයෙන් ඔබ තුල වැඩෙනු ලබන ලෝක මූලයේ දේශ මූලයේ තමෝ මූලයේ නැත්නම් තණ්හා මූලයේ. අන්න ගසට ජලයේ පොහොර පස් සපේන විට ගස වැඩෙන්නේ යම්සේද? ඔබ මේ අරමුණු රසයේ විඳීමෙන් නැවත නැවතත් නිත්‍ය සුඛාත්මකට ගනීද? මම වගේ මගේ ආත්ම සංකල්පය සංවර්ධනය කරයිද? ගස වැඩෙන්නාසේ තණ්හා මූලයේ වැඩෙනවා බෙසිතේ. තණ්හා මූලයේ වැඩෙන්නට වැඩෙන්නට සෙව් සැනසීම වෙනුවට නිරන්තරයෙන් විඩාව වෙහෙස උපායාසයේ නොයෙද තියෙන්නේ කියන එක එබඳු තත්ත්වයන්ට පත්වියයි ඉන්න අයගේ මුහුණ දෙස බැලීමෙන්. ඔවුන් විඳින ආකාරය විඳවන ආකාරය දෙස බැලීමෙන් අපට තේරුම් ගන්න පුළුවන්. එරවින් තේරුම් ගන්න වැරදි ආකාරයකට ලෝකය පරිහරණය කිරීම නොයෙද මිනිසා දුකටපත් වෙන හේතුව. ඒ වැරදි ආකාරයට ලෝකය පරිහරණය කිරීම තමයි මෙතන තරුණ ගහකට ජලයේ පොහොර සහ අනිකුත් දේවල් සැපීම කියලා පෙන්වන්නේ. දැන් මේ ඔබ හැමෝම පෘථග්ජන කියන වචනේ නම් ඉන්නේ. නැත්තම් මේ පටිසෝතගාමි ප්‍රතිපදාව මෙයයි කියන එක තේරුම් ගත්තේ නැතුව නම් ඉන්නේ. ඒ සමන් දෙන හැම දෙනාම අයිති වෙන්නේ මේ තරුණ රුක්සයකට. තරුණ භාවයටපත් වෙලා. තර වෙලා. වැඩි දියුණු වෙලා. විසාකා සූත්‍රයේ වචනේ ගන්නකෝ. කීපතාවක් කියලා තියෙනවා. යම් කෙනෙකුට අල්ලා ගැනීම 100ක් තියෙනවා නම් දුක් 100ක් ඇත. 100 වුණේ එක දවසට නොවේනේ. එකෙන් පටන් අරන් දෙක තුන පිළිවෙලට තමයි වැඩි වෙන්නේ. අන්න ජීවත් වෙන්න යාමේදී මේ අල්ලා ගැනීම නැමැති වැරදි සංකල්පය තමයි මිනිසා දුකටපත් කරන්නේ. බුදුබණ ඇහෙනතුරු ධර්මයේ තේරෙනතුරු අල්ලා ගැනීම ප්‍රතිපදාවේ තමයි කෙනෙක් ඉන්නේ. ඒක පව් පැත්තෙනොත් වෙන්න පුළුවන්, ඒක පින් පැත්තෙන් වෙන්න පුළුවන්, හොඳ කෙනෙක් පැත්තෙන් වෙන්නත් පුළුවන්, නරක පැත්තෙන් වෙන්නත් පුළුවන්. එබැවින් බුදුරජාණන් වහන්සේගේ කියන්නේ මේ මා දකින්නේ පාපේ යනු අල්ලා ගැනීම කියලා. එබැවින් අපි මේ පෘථග්ජන සමාජය තුළ සිටමින් එදිනෙදා කටයුතු කරන්න යාම සහෝදර සහෝදරියන් වශයෙන්, අඹසැමියන් වශයෙන්, එහෙම නැත්නම් තවත් ඥාතීන් වශයෙන්, ගමක දෙපිරිසක් වශයෙන්, අසල්වාසීන් වශයෙන්, පක්ෂ දෙකක් වශයෙන් මේ දිත්වයකදී කටයුතු කරන්න යාම තුළ ඔවුනොවුන්ට නුරුස්නා ස්වභාවයෙන්, ඔවුනොවුන්ගේ ඇදපළදු අඩුපාඩු සොයන ස්වභාවයෙන් නම් කටයුතු කරන්නේ ඒ බාහිර සිද්ධියේදීත් මේ ભેදවීම කියන එක සමාජයට ප්‍රබල තර්ජනයක් සිදු වෙනට කරනවා. මොකද මේ පිළිබඳ මම උදාහරණයක් තියෙන තැනක් මොහොතකින් කියන්නම් ඔබට. ඒ බාහිරින් ભેදයට අමතරව ඔබේ හිතේ මේ දුක්ඛ මූලය බලවත් වෙනවා. අන්න මේක සංසන්දනය කරලා බලන්න. ලදරුවාගේ තත්ති තණ්හා පච්චය උපාදානං. අන්න ඒ තණ්හා උනොත් තමයි යලි හට ගන්න හේතුවක්, ඉතුරු වෙන ආකාරයට දුකට හේතුවක්, ශේෂ වෙන්නට උපාදාන වෙන්නේ. උපාදාන වුණොත් තමයි පසුකාලීන වේ ප්‍රතිඵලයක් ලබා දෙන්නට හැකි ආකාරයට බීජය නිසා පැලයක් හට ගන්නවා වගේ, කර්ම බීජයක් නිසා දුක් විපාකයක් හෝ පින් විපාකයක් ලබා දෙන්නට අවශ්‍ය භව, කර්ම භව උත්පත්ති භව කියලා කියනවා. භව බවට පත් වෙන්නේ අරමුණක් කරුණක් පාසා සිදුවෙන දෙයක්. මේක තේරුම් ගන්න. ඒ අරමුණක් කරමක් පාසා බවබට පත් වෙන ඕනෑම අරමුණක් මතින් යලි ප්‍රතිසන්දියක් නැත්නම් පච්චපාදානස්කන්ධයක් හර ලබා දෙන්නට පුළුවන් බවපච්චා ජාති. ඒක මෞගසටත් ජාති කියලා ගන්න. දැනුත් ඕනනම් මේ අරමුණට ගන්න එක ජාති කියලා ගන්න. එහෙනම් ඒ නিত্য සුඛ ආත්ම සංකල්පය තමයි උපාදාන පත්‍යා බව බවපච්චා ජාති, ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බාන්ති කියන මේ දුක්ඛ ඛණ්ඩයට හිමිකම් කියන්න සිද්ධ වෙන්නේ. ඔන්න නিত্য සුඛ ආත්ම කොට ගැනීමේ ආදීනව, ආස්වාදේ ආදීනව. දැන් මේ ආස්වාදාන පස්සේ නොවිහෙරත කෙනෙක්ගේ නিত্য සුඛ ආත්ම තියෙන්නේ, ආදීනව දකින්නේ නැහැ. එබැවින් නিত্য සුඛ ආත්ම සංකල්පය පරිහරණය කරන්නා සංසාර ගමනේ පාර වැරදි යන කෙනෙක්. ඔහු සොයාගෙන යන්නේ ජලය, ඔහුට හමුවන්නේ ගින්දර. ජලයෙන් පිපාසය නිවා ගැනීම නැත්නම් සැනසීමනේ හම්බ වෙන්නේ. නමුත් ඔහුට ගින්දර හම්බුනහම මේ දැවීමනේ. අන්න මේ කරුණ වටහා ගන්න පුළුවන් වෙනකොට දහමින් පරිබාහිර ජීවිතයක මේ කියන අසහනේ පීඩාව එන්න තෙන්ට වැඩි වෙන බව. නැවත නැවතත් දේශ කරන්න දේශ කරන්න, වෛර කරන්න වෛර කරන්න, පලි ගන්න පලි ගන්න, එකට එක කරන්න එකට එක කරන්න, මම සංකල්පයෙන් ගන්න ගන්න නැවතත් ඕන කියලා ඉල්ලන්න ඉල්ලන්න තණ්හා පවද්දති. අන්න මේ ධර්මයේ නොතේරෙන ඕනෑම පුද්ගලයෙකුගේ ප්‍රතිපදාව. ඒක තමයි අනුසෝතගාමි කියලා කියන්නේ. මෙහෙම කරනවාට අපි කියන්නේ නැහැ සතිපට්ඨානෙ වඩනවායි කියලා. මෙහෙම කරනවාට අපි කියන්නේ නැහැ අප්‍රමාද වෙනවායි කියලා. මෙහෙම කරනවාට අපි කියන්නේ නැහැ යෝනිසෝ මනසිකාරය කියලා. මිත්‍යා සතියෙන් යුක්ත වීම, අයෝනිස මනස්කාරයෙන් යුක්ත වීම, ප්‍රමාදයෙන් යුක්ත වීම කියන ධර්මතා තමයි මෙතෙන්ට ගැලපෙන්නේ. දැන් මෙය ඔබට ඔබේ මව්පියා ගුරු සාදා දුන්නේ නැහැ. ඔබ විසින්ම පෞද්ගලිකව කරගත්ත දෙයක් මේ. ඔබ විසින්ම කරගත්තේ නම් ඔබ විසින්ම නිදහස් වෙන්න ඕන නේද? මොකද මේ ලෝකේ ජීවත් වීමේදී මේ ලෝකයට ඇලෙන ශේෂ්ත්‍රය එක එක පුද්ගලයාට ඔහුට ආවෙන එකයි. ඒක පෞද්ගලිකව හිතලා බලන්න. ගීතේ සම්බන්ධයෙන් ගත් කල ගීතේ ශාස්ත්‍රීය බව පිළිකුල් කිරීම සහ ප්‍රිය කිරීම කියන එක දෙන්නෙකුගේ මත මතාන්තරයක්. වේදරිද්මේ ගීතේ ගත් කල එහෙල්ම සහ ඒක ප්‍රතික්ෂේප කිරීම දෙන්නෙක් සම්බන්ධිත මතයක්. මේ වගේමයි අනිකුත් දේවල්. බාහිර දේවල් ආශ්‍රෙන් අප විසින් ගොඩනගාගත් එකක් තමයි මේ සංකල්ප රාගය කියලා කියන්නේ. Tamanta ආවේනික දෙයක්. හදාගෙන අල්ලගන්න. ප්‍රත්‍යක්ෂයකට යත්තලින් මෙනික ගන්නවා වගේ වැඩක් එතකොට. අනතරුව හොයාගෙන සැප වෙනුවට විඳවීම ජීවිතයට ලැබෙන දායාදේ බවට පත් කරගන්න ලබනවා. එබැවින් කල්පනා කරන්න ඕන මේ බුදුන් වහන්සේ වදාලා වූ මේ න්‍යාය තේරුම් ගත්තේ නැතුව මේ ආස්සාදානුපස්සිනෝ විහෙරතෝ විහෙරණේද ඔබ පිළිගන්නේ. ඔය මියගොස් නිවන් ලබන්න කල්පනා කරන අය, අනාගත නිවන් ලබන්න කල්පනා කරන අය, එහෙනම් මරණයෙන් මතු දිව්‍ය ලෝකයෙන් තව සැප ලබන්න ප්‍රාර්ථනා කරන අය උන්ට තියෙනවා යන්න දෙයක් ආස්වාදෙන් පස්සෙත්. නමුත් දුක පවතින්නේ දැන්, දුකින් නිදහස් වීම පැවතිය යුත්තේ දැන්. නමුත් ඒ සඳහා නිදහස් වීමට අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඔයට ඔබ පෘථග්ජන භාවයේ සිට ඔබට පිළිතුර සපයන්න බැහැ. අන්න ඒක තමයි ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් වෙනවා කියලා කියන්නේ. තෙරුවන් සරණ ගත වෙන බෞද්ධයෙක් වෙනවායි කියලා කියන්නේ. භික්ෂු භික්ෂුණී හෝ උපාසක උපාසිකා භාවයේ පිහිටනවායි කියන්නේ නාමික වශයෙන් නෙවෙයි. මේක ප්‍රතිපත්තිකාමී ක්‍රියාවලිය පෞද්ගලික ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක්. දෛනිකව ඒ මොහොතේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක්. දැන් ඔබ ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් දෛනිකව ඒ මොහොතේ අනුගමනය කරන ලබන්නේ ලෝභ මොහ දේශ මොහ විවරාත්‍ය දෙකේ. එතකොට ඒක වැඩෙනවා. කරන වැඩ කරන ගමනොත් එහෙමයි අර රාත්‍රියට දුන් දමනවා කියලා කතා කරනවා වම්මිත සූත්‍රයේ. රාත්‍රියට මේ පිළිබඳව කල්පනා කරමින් පුණුම් කොටයක් වෙනකොට ප්‍රශ්න කොටයක් තියාගෙන ඒක බරපතල වැඩි කර ගන්නවා නින්දක් නැතුව ගත කරනවා. නිදවනවා. මේ සිත ඇතුලේ මොකක්වත් නැහැ සිතුවිල්ලක් විතරයි තියෙන්නේ. නමුත් සිතුවිල්ල කොතරම් බරදැයි ඒ පිළිබඳව වේදනාවෙන් විඳින ආයත ඒවා ඒ නිසා රුධිර පීඩනය ඉහළ යන ආයත ඒ නිසා හෘදයා බාධ වැඩි වෙන ආයත ඒ නිසා හිසරදේ වැඩි වෙන ආයත තේරෙන්න පුළුවන්. කොතරම් හොඳද ඔබට අනේ මේ අපි මේ හදාගත්ත ලෝකයක් තුළ නේද විඳවන්නේ කියන එක තේරුම් ගන්න තරම් නෝන ලැබෙනවා නම්. මොකද පහතබ්බන්ති කියන වචනයක් බුදු සමයේ තියෙනවානේ. එතකොට බිම තියන්න, පැත්තකින් තියන්න හිතෙනවානේ. දැන් ගිනි ගත්ත යකඩයක් කවුද අතේ තියාගෙන ඉන්න කැමති? තව අතේ තියාගෙන ඉන්නන පිච්චෙනවා ඒක අතාරින්න කැමති වෙන්නේ. අනේ හැම දැනෙන්න ඕන. විඳින්න උපන් ජීවිතයක් තුළ නිත්සකාත්ම සංකල්ප නැමැති මාර හමුදා විසින් අපට විඳවීමක් ලබා දීලා තියෙනවා. දැන් ඔබට මේ නිදහස් වීම අවශ්‍යද? අන්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ මේ තරුණ රුකට පොර දාපුවම ගහ හැදෙනවා. මේ ගහට මොකද කරන්න ඕන කියන කී ළඟට පෙන්වලා තියෙනවා. අන්න ඔබ විසින් කළ යුතු දේ තමයි මේ උපමාවෙන් පෙන්වලා තිබෙන්නේ. තවදුරටත් ඔබ මේට ජලය සහ පොර සපේනවද? පස් සපේනවද? එහෙනම් ගස වැඩෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය සමහර සිරුර වල පුංචි තැනක වැඩෙන්න ආව දෙයක් තමයි පිළිකාසයිලිය කියන්නේ. සොයාගත්තේ නැත්නම් විවෘත එළියට යන විට මුළු ශරීරය පෙර අද්දුව ගොස් ශරීරය විනාශ කරන්න පිළිකාසයිලියට පුළුවන්කමක් තියෙනවා. ජීවිතය උදුර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඇයි ඒක පුංචි දෙයකින් විශාල වෙලා නදනවත්කම නිසා මුළු සිරුරම වෙලා ගන්නා බැවින්. ඒකනම් රූප කලාපවල තියෙන දෙයක්. ඒ වගේම එකක් තමයි මේ බුදුන් වහන්සේ වදාරන්නා වූ මේ ආස්සාදාන පස්සේ නොවිහෙරතෝ කියනකින් ඇතෙන්නා වූ ලෝභ මූල, දේශ මූල, මෝහ මූල නම් වූ මානසික පිළිකාව. එයත් ශරීරය වෙලා ගන්නවා වගේ සම්පූර්ණ සිතම වෙලා ගනිමින් සිතට නිදහසක් නැති. නිදහසේ සිතන්ට ඉඩකඩක් නැහැ. විවේකයක් නැති දැනට රූපපත් කරනවා. අසහනීය පීඩාව දැවිලි තැවිලි. මේ තරම් දුක් විඳපු කෙනෙක්, මම තරම් දුක් විඳපු කෙනෙක් මේ ලෝකේ නැති වෙති කියලා තමයි අනුතුරු අයුරුද භාවයේදී අපේ අම්මලා අපේ තාත්තලා කියන්නේ මව්පියන් ප්‍රකාශ කරනවා අපට ඇහිලා තියෙන්නේ. එබැවින් ඔවුන්ට සිදුවන දේවදේ බලා හැදෙන වැඩ නැය මේ වැරදි පාරේ යන්න එපා. මේ තරුණ ගහ තෙරුම් ගත්තනම් තරුණ ගහ හැදුනේ ජලයයි පොරයි සැපීම නිසා බව. දැන් එහෙනම් ඒ වැඩෙන එක වළක්වන්න වෙනවා. කොහොමද අපි ඒක කරන්නේ? අන්න ඒ විදිහ තමයි අර මම මුලින් සඳහන් කළ වචනේ ගන්න පුළුවන් වෙන්නේ. සංයෝජනීය සුභික්කවේ ධම්මේසු ආදීනානුපස්සිනෝ විහෙරතෝ. එකට යෙදෙන ධර්මතාවයන් හිදී ඇසට කනට නාසයට දිවට කනට එන ආෝ කාරණාවලදී ඒක හොඳයි සපයි සාන්තයි කියලා නැවත විඳින ඕනෑකමින් යුක්තව තම ආස්සාදානුපස්සිතෝ විහෙරති. ආදීනමයක්. එහෙම යෙදුනහම තමයි නැවත උපතට හේතු ඉතුරු වෙන්නේ ලෝභෙන් දේශයෙන් මොහෙන් වැඩෙන්නේ ජීවිත දුක් වැඩි වෙන්නේ. ඒ තමයි ආදීනව ටික. ආදීනවස් බලන්න වෙනවා. ආදීනානුපස්සනෝ විහෙරතෝ. එතකොට එතන පැහැදිලි කරන තව වචනයක් ආදීනව තේරෙනවා නම් මිදෙන්න ඕන වෙනවා. ඒ නිස්සරණ. අන්න. එහෙම කරනවා නම් මොකද පෙන්වලා තියෙන්නේ? තණ්හා නිරුජ්ජති. මදින් මද ටිකෙන් ටික අර මුලාව කියන එක නිදහස් වෙනවා. තණ්හා නිරෝධයෙන් උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව නිදහස් වෙනවා. අන්න. මෙන්න කරන්න ඕන දේ තියෙනවා. අපි මේක තරුණ රුක්ක සූත්‍රය නිසා ගහන උදාහරණයක් අරගෙන මොකද්ද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ බලමු. යමෙක් මේ තරුණ රුක්ක වේද ඒ කල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක්ගෙන රසක් කියන්නේ කෝඩයක්ගෙන හෙතෙමේ රුක් මුල් සිඳින්නේය. මුල් සිඳ හාත්පස පාරන්නේය. හාත්පස සාරා යටත් පෙරසෙයින් කුඩා මුලක් පමණ මුල් උදුරන්නේය. හෙතෙමේ රුක කඩ කඩකට සිඳින්නේය. කඩ කඩකට සිඳ පලන්නේය. පලා කැබලි කැබලි කරන්නේය. කැබලි කැබලි කොට අවසුලඟෙහි වියලන්නේය. අවසුලඟෙහි වියලා ගින්නෙන් දවන්නේය. ගින්නෙන් දවා හලු කරන්නේය. හලුකට මහා සුලඟෙහි හෝ පොළා නැත්තම් පාපට හරින්නේය. සැඩ පහර ඇති ගඟක හෝ පාපට හරින්නේය. පාලියෙන් මේ පචේතය තියෙනවා කාලය ගත වෙන සමම කිව්වේ නැත්තේ. ඔහුට මේ ගහ කෑලි කෑලි කරලා ආයේ පණ ගන්න බැරි විදිහට අන්තිමට කපලා කොටලා වේලලා කුඩු කරලා වතුරේ බිය කරලා වෙනවා පා කරලා වෙනවා හුළඟේ පා කරලා වෙනවා කියනවා. එතකොට මොකක්ද එකෙන් සිදුවෙන්නේ කියන එක? ඒවංසෝ භික්කවේ තරුණ රුක්කෝ උච්චින්න මූලෝ අස තාලවත්තුකතෝ අනභාවකතෝ ආයතින් අනුප්පාද ධම්මෝ. මොකද කියන්නේ? මෙසේ ඒ තරුණ රුක මුල් සුන් නොවේ හිස් සුන් නොවේ. ඉසසුන් තල් ගහ කන්දරේ ගල් ගහ පිරන්නේ නැණේ ආයේ කරන ලද්දේ නැවතත් නොඇඩෙන බවට පමුණුන ලද්දේ මතු නූපදනා ස්වභාවය ඇත්තේ වෙයි. මුද්‍රජානන් වහන්සේ තරුණ රුක්කූපම සූත්‍රයෙන් පෙන්වලා තියෙන ගහට පොර දාන්න කියලාද ගහ කපලා කොටපලා කුඩු කරලා ආයේ පැලවෙන්නේ නැත්තට විනාශ කරන්න කියලා. මේ කපලා කොටලා විනාශ කිරීම උපමා කරලා තියෙන්නේ මොකේද? සංයෝජනීය සුභික්කවේ ආදීනානුපස්සිනෝ විහෙරති. අන්න මෙන්න මේ වදන තේරුම් ගන්න. විශේෂයෙන්ම භාවනා කරන්න උත්සාහ දරන මහන්සි වෙන කැමති අය මෙන්න මේ කරුණ දෙක තේරුම් ගන්න. ගසට පොහොර දැමීමෙන් ගස වැඩෙන හැටි, ගසට පොහොර නොදමා ගස කැල් කැල් කපා විනාශ කිරීමෙන් ගස විනාශ වෙන හැටි. මේ ගස වැඩෙන හැටි පුතක් ජන පුද්ගලයාගේ චරිත ලක්ෂණ විග්‍රහ කරන මනාකඩ පුතක්. ගස විනාශ කිරීම ධර්ම මාර්ගයට පිවිස පුද්ගලයාගේ දුක්ඛ නිරෝධයේ ප්‍රමද පෙන්වන මනා කඩපතක්. එබැවින් ඔබට අපි යෝජනා කරනු ලබනවා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ගස වැඩෙන හැටි ඉගෙන ගන්න. අනුතුරුව ගස විනාශ කිරීම සඳහා පොරොස්සහ කුඩේ ගන්න ඕන ආකාරය තේරුම් ගන්න. අන්න මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා භාවයේ බුදු සසුනේ ලැබුවයි කියලා කියන්නේ මේ ගසට පොර දාන අය නෙවෙයි. මේ ගස විනාශ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අය. ගස විනාශ කිරීම උපමාවක් වණයි කියලා කියන ගස්යෙන් විනාශ කරන්න කල්පනා කරන්න එපා. මේ පෙන්වන්නේ ඔබ ළඟ තියෙන සංයෝජන නැමැති ගස, තණ්හාව නැමැති ගස. අන්න දැන් අපට මොනවද කරන්න තියෙනවා කියලා පෙන්වන්නේ. ආදීනානුපස්සිනෝ විහෙරතෝ. ඔබට සමාජයක් තියෙනවා, ඔබට රැකියාවක් තිබෙනවා, ඔබට පස්දොරට අරමුණක් ගහනවා. පෙර පුරුදු පරිදි ඔබට අර සැඟවුණු කොටස් තබා තිබූ දේවල් එනවා. ඔබ ඒවා බාර අරගෙන මම බවට පත් කරගත්තොත් යලිත් විනන්ද යන්නේ මමත්වේ ක්‍රියාව නැත්තම් කෙලසුන් සහගත ක්‍රියාව සහ මායාවේ ක්‍රියාවයි. එතකොට ආයෙත් ගහට පොර දානවා. මේ ලෝභ දේශ මොහයන්ගෙන් අරමුණු ගන්නවායි කියලා කියන්නේ දුකට පොර දානවායි කියන එක. තණ්හා පවද්දති. එබැවින් තමයි මෙතෙන්ට අතුරු වචනයක් මා ඉදිරිපත් කරනු ලබන්නේ ලෝභක්ඛය, දෝසක්ඛය, මොහක්ඛය නිබ්බාන. නිවීම යනු ලෝභ දේශ මොහ රැස්වීම වෙනුවට බිඳුව දක්වා පහතට හෙලීම. රැස්වීම වෙනුවට සේකවීම. රැස්කිරීම අනුසෝතගාමී ප්‍රතිපදාවයි. රැස්කිරීම ප්‍රමාදයයි. රැස්කිරීම අසිහෙන් කටයුතු කිරීමයි. අස්කිරීම යෝනිසෝමනසිකාරයයි. අස්කිරීම පටිසෝතගාමී ප්‍රතිපදාවයි. අස්කිරීම අප්‍රමාදයයි. සිහියෙන් කටයුතු කිරීමයි. අන්න බුදුරජාණන් වහන්සේ යෝජනා කරනු ලබන්නේ ස්වයං අවබෝධයෙන් යුක්තව තමා විසින් හදාගත්ත මේ දුක්ඛලින් නිදහස් වීම සඳහා තමා මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න කියන එක. දැන් අරමුණක් අරමුණක් පාසා ආදීනව බලන විට තණ්හාව වැඩෙන්නේ නැහැ, නිරුද්ධති. ආස්වාද වශයෙන් බලනකොට තමා වැඩෙන්නේ. ආස්වාද වශයෙන් ගන්නෙ නැත්නම් එතන දර්ශනය කුමක්ද කියලා තේරුම් ගන්න. දෙමේ සිත ඇතුළට හේතු ඉතුරු වෙන දර්ශනය තේරුම් ගන්න. අරමුණ ඇතිවි නැතිවි ගියාට ඒ ඇතිවි නැතිව නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. අරමුණ ඇතිවි නැතිවි ගියාට ඒබඳු අරමුණක් ඒබඳු දුකක් හට ගන්න අවශ්‍ය හේතුව ශේෂ කරලයි නැති වෙන්නේ. ඒ අරමුණේ ඇලීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒකට තමයි අවිජ්ජා පත්‍යා සංඛාරා කියන්නේ. දැන් මේ තමයි බුදුවරු හමුවෙන්ට පෙර, කල්යාණ මිත්‍රයන් හමුවෙන්ට පෙර, සදහම් හමුවෙන්ට පෙර මේ සංසාර ගමනේදී සමස්ත සමාජයේම කරන ක්‍රියාවලිය. අඬුවක් නැතුව ගින්දර අතින් අල්ලන එක. බුදුරජාණන් වහන්සේ අඬුවක් දෙනවා අත පුච්ච ගන්න එපයි කියලා. අඬුවෙන් පල්ලලා පාවිච්චි කරා නම් අත පුච්චෙන්නේ නැහැ. අඬුවක් නැතුව අත පුච්චා ගැනීම කියන එකේ තේරුම සංස්කාර ධර්මයන්ට නිත්‍ය සුඛාත්ම නම් වූ වටිනාකමක් දෙන එක. අන්න අප විසින් සංසාරේ කරන දේ. එවිට අපට එතන තියෙන්නේ ආස්සාදානුපස්සිනෝ විහෙරති. එවිට අතන තියෙන්නේ අවසන් වීමක් වෙනවට යලි එබඳු දුක් හට ගැනීමට හේතුවක් ඉතුරු කිරීම. එතකොට දැන් අපි මෙතන නැවත හට ගැනීම නැති වෙන්න නම් නැවත හට ගන්න තියෙන එක නතර කරන්න වෙනවා. නැවත හට ගන්න තියන්නේ නැතුව නතර වෙන්නේ මම මගේ ආත්ම සංකල්පෙන් අරමුණු පරිහරණය කිරීමෙන් නොවේ. අන්න මම මගේ ආත්ම සංකල්පෙන් අරමුණු පරිහර කිරීමට පුරුදු වෙච්ච එක සිහියෙන් තොරවීම ප්‍රමාදය. දැන් ඔබට ප්‍රතිපදාවක් තිබෙනවා අනුගමනය කරන්න. ඔබ මේක අවසන් කරන්න ඕන. ඉදිරියට කියන්නේ නැතුව ඉවර කරන්න ඕන. එහෙම වෙන්නේ ආදීනව අනුව බලනවා නම්. කැදීමෙන් සිදුවෙන්නා වූ නැවත හට ගැනීමේ ඉවර නොවන ගමනේ තියෙන ස්වභාවය තේරෙනවා නම්. අල්ලා නොගැනීම තුළ ඒකට හැකියාවක් තියෙනවා හේතු ඉතුරු නොවි නැති වෙන්නට. ඒ ඉතුරු නොවි නැතිවීමේදී එතන තියෙන දර්ශනයට තමයි කියන්නේ තන්මම නේත්‍රමස් වෙන්න මේ සෝවත්තා කියලා. මම කොට මගේ ආත්ම කොට නොගැනීමෙන් ඉදිරියට තැවීමෙන් තොරව අවසන් වෙයි. අන්න ප්‍රතිපදාව. අනවා මෙතන වචනයක් කියන්න කැමතියි ඔබට. ඔය වර්තමාන සමාජයේ සතිය නැත්තම් සිහිය කියන වචනේ පාවිච්චි කරලා කොතරම් වැරදි අර්ථකථනයන් මේ පිරිස් දරාගෙන ඉන්නවද හිතාගෙන ඉන්නවද? පවතින ඉරියව් සමග සිහිය කියලා වැරදි අදහසක් පාවිච්චි කරනවා. නෑ, රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, පොට්ටබ්බේට, තරහට, වෛරයට, ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට ඕනෑම දෙයකට මේ මොහොතේ එන දෙයට. එතෙන්න ඒ කාරණාවටයි සිහිය එන්න ඕන. මේකට මුලා වීමම කටයුතු කරනවාද? මේකට අහු වෙලා මම යනවාද? එහෙම නැත්නම් ඒ මම කොට නොගැනීමෙන් අවසන් කිරීමට ලක් කරනවාද? අනේ අවසන් කිරීමට ලක් කිරීමට අවශ්‍ය අවබෝධය තමයි මෙතන සිහිය කියලා කියන්නේ. එබැවින් එබඳු පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳ අවබෝධයකින්තරව බාහිර වශයෙන් ඉරියව් මාරු කරමින් සිහියක් පවත්වන්න යන්න වෙනම සමාධියක් වැඩෙනවා. ඒරුණාම අර ලෝභ දේශ මොහ මූලයන් එහෙමම තියෙනවා. ඒව නැහැ වගේ දැනේ යටපත් වෙන නිසා. නමුත් මුල්සුන් වීම මේ සූත්‍රයේ සඳහන් වෙන්නා වූ ගස කැපීමට සමාන කරන්න බෑ ඒක. නමුත් අපිට මේ ගහ වැඩෙන්නේ නැත්තේ මේ කියන ආකාරයට කෑලි කෑලි වලට කපලා විනාශ කරනවා. ඒක කරන ක්‍රියාමාර්ගයක් පේනවා ටිකින් ටික කියන එක. ඒ ටිකින් ටික කියන එකට ගන්න පුළුවන් අපිට රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, පොට්ටබ්බේදී, ලෝභේදී, දේසේදී, මොහේදී හැම අරමුණකදීම. තණ්හාවනේ. තණ්හාව යන එතන අල්ලා ගැනීම, නිත්‍යකට ගැනීම, මම කොට ගැනීම කියන අර්ථයයි. මමයි තණ්හාවයි කියන එක දෙකක් වශයෙන් හිතන්න එපා. රූප තණ්හාව එතකොට රූප තණ්හාවයි මම. ශබ්ද තණ්හාව ශබ්ද තණ්හාවයි මම. තරහව තරහවයි මම. ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාවයි මම. අන සංසාර ගමන් මගේදී බුද්ධ ආදී උතුමන් මොන නොගැසුණු නිසා මේ පාරේ තමයි අපි මේ ඇවිත් තියෙන්නේ. මේ චරිත ලක්ෂණය වෙනස් කරන්න තමයි බුදුරජාණන් වහන්සේලා සමාජයට අවවාද දෙන්නේ. ඔබ වෙනුවෙන් මේ චරිත ලක්ෂණය වෙනස් කරගන්න ඕන. ඔබ ගසට පොර දාන චරිතයක් වෙනුවට ගස කපා විනාශ කරන චරිතයක් බවට පත් වෙන්න වෙනවා. අන්න සිහියෙන් කටයුතු කිරීමේදී මොකද වෙන්නේ? තණ්හා නිරුජ්ජති නැත්නම් තණ්හා අනුසයට හේතු ඉතුරු වෙන්නේ නැහැ. තණ්හා අනුසයට හේතු ඉතුරු නොවන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ දර්ශනයේදී. මොනවාද අනිත්‍ය දුක්ඛ අනාත්ම? රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකයක් තමයි රූපේදීත්, ශබ්දේදීත්, ගන්ධේදීත්, රසේදීත්, පොට්ටබ්බේදීත්, මනෝද්වාරි කර්මණේදීත්, තරහේදීත් හටගන්නේ. ස්කන්ධ පංචකයෙන් පංචකයට හට ගැනීමක් සහ බිඳීමක් සිදු වෙනවා. ස්කන්ධ පංචකයේ ගෙහි ඇලිමෙන් යුක්ත වුණත් එහෙම එක පංච උපාදානස්කන්ධ බවට පත් වෙලා ගස වැඩින්ට පෝර. මේ මෙහෙවත් ලෝභ දේශ මොහ වැඩෙන පැත්තට ගිහින් දුක් වැඩි කරනවා ළඟ. එබැවින් ඒ නිදහස් වීම සඳහා ඔබට මේ ගස කැවීමේ ප්‍රතිපදාව හේවත් ආදීනව අනුපස්සිනෝ විහෙරති. ආදීනව බලන්න ඕනේ හෙට හෝ ඊයේ නෙවෙයි. ආදීනව බලන්න ඕනේ වර්තමානයේ. වර්තමානයේ ආදීනව බලමින් වාසය කරනවා නම් ටිකින් ටික ඔබ එකතු කරගත්තා වූ ගහට දාපු පොර නිසා හැදුන ගහ මේ දුක් නැමැති ගහ විනාශ වී යනවා. ඔබට මේක ටිකෙන් ටික තුනී වෙන බව මේ ක්‍රියාමාර්ගෙදි තේරෙන්න පුළුවන්. ඒ තුනී වීමේදී බාහිර සමාජයත් සමග ගැටුම් නැති නොවීම. ගැටුම් අවම වීම. ඒ නිසා හට ගන්නා වූ අර උපායත නැති වෙහෙස ස්වභාවය නැතිකම. පෙර කටයුතුමයි පෙර අය සමග කටයුතු කරන්නේ. නමුත් අපට ඒකේ ගින්නක් නැතුව, තැවීමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් තිබෙනවා. බලන්න ලෝකයේ සමග බැඳීම නිසා පස්තරින් නිතසුකාත් සංකල්පයෙන් ගිනි අඟුරු අතින් අල්ලා ගත්තාසේ අප විසින් විශාල දුක්ඛ කන්දයක් එකතු කරගන්න ලැබුවා විඳිනු ලබනවා. කිලෝග්‍ර බුදුරජාණන් වහන්සේගේ උත්තමයෙන් මේ සමාජයට පහළ වෙයි. මේ වෙනස මේ අල්ලා ගැනීමෙන් සිදුවෙන දුක්ඛගත ස්වභාවයෙන් නිදහස් වීම සඳහා භාවිතා කළ යුතු දේ පිළිබඳව කරුණු පැහැදිලි කරනු ලබනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමයි කියලා කියන්නේ. ඕක තේරුම් ගත්ත අය බුදුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා හොයහා යන්න ගියේ නැහැ ඊට පස්සේ. ඕක අනුගමනය කරන්න පටන් ගත්තා. කුඩේක දල්ලක විවරණ ගහ ඊට පස්සේ පස්ස අයින් කර කර ක්‍රමයෙන් ක්‍රමයෙන් ගහ කපලා කපලා අන්තිමට පෙන්නන්නේ වතුරේ පාකරায়නවා නැත්නම් සුළඟේ පාකරায়නවා. ආයේ කොහෙන්ද බීජ පැලවෙන්නේ? ඒක උපමා කරන්නේ තණ්හාව ශේඛරීමකට. අන මේ කරුණ කරන්න පුළුවනේද කෙනෙකුට තේරුම් ගන්න බැරුව? තේරුම් ගන්නෙ તો කරන්න බෑ. තේරුම් ගන්නෙ කොහොමද? තේරුම් ගන්නේ භාෂාව පමණක් තේරුම් අරගෙන පතපත කියවීමෙන් නෙවෙයි. මේ වචන වදන් වල තියෙනා වූ අරුත් ඉතා ගැඹුරුයි. දැන් සංයෝජන කියන එක ඔබ කතා කරනවා වසර වෙනතවන කියලා. ඇයි ඒකේ ගැඹුරු නැද්ද? අරමුණ සමග ලෝභ මෝහ සමග එක්වීම කියන එක, එක්වෙදීම කියන එක. එක්වෙදීම නිසානේ බැඳෙන්නේ. එහෙනම් එක්වෙදීම කියන එකෙන් නිදහස් වෙන්න එක්ක නොවේදී ඉන්නට ඕන. අන්න එදිනෙදා ඔබට පැවරී තිබෙනා වූ යහපත් කාර්යයන් සමගම තියෙනා වූ ක්‍රියාදාමයක් තමයි මේ. එබැවින් සත්‍වක සූත්‍රය ආශ්‍රයෙන්ත් අප ඔබට පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ කියන ධර්මතාවය පිළිබඳව. අන්න ඔබ ඉන්නේ කොතනද? මවෙක් වෙන්න පුළුවන්, පියෙක් වෙන්න පුළුවන්, දුවෙක් වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්, වාණිජ ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. තවත් යම් කිසි වගකීම් කටයුත්තක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඒ තැන් සමග නොවේද ලෝභ දේශ මොහ නිසා ගැටුම් හටගන්නේ? තමන් ජීවත් වෙන ශේස්ත්‍රය නොවේද තමන්ට ගැටුම් තිබෙන්නේ? එතනින් පලා ගොස් මිදෙන ක්‍රම නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. අර අල්ලා ගැනීම නිසා හටගත්තා වූ මේ උපායාසය අපට පුළුවන් නම් ඔබට මේ අනිදුක්ඛානාත්ම නම් වූ නේතං මොමනේතෝ හමස්මින්න මේ සරණත් අත්තා නම් වූ මේ දර්ශනය පරිහරණය කරන්න. එවිට ගස වැඩිම නතර වී ගස විනාශය කරා යන යාම සිදු වෙනවා. අන මේ ප්‍රතිඵල ලැබෙන්න තමයි ලෝභ දේශ මොහ නිසා ඇති වුණා වූ ආත්මార్థකාමීත්වය, ලෝභ දේශ මොහ නිසා ඇති කළා වූ ලෝකෙට කරන විනාශය, ලෝභ දේශ මොහ නිසා ඇති කරන්නා වූ පරිසරයට, මව්පියන්ට, ඥාතීන්ට හැමෝටම කරන්නා වූ හානිය අවම වෙන්නේ. එහෙමයි සමාජයේ කරණාන්ත මිනිස්සු හැදෙන්නේ. ආත්මార్థය තමයි මේ සියලු අවුල් ඇති කරන්නේ. ඔබලා ආත්මార్థයක් නැති විට ඔබ සැබෑ මෛත්‍රියක්, සැබෑ කරුණාවක්, සැබෑ අනුකම්පාවක්, සැබෑ පරිසර හිතකාමී බවක්, සැබෑ දයාවක් මානසික හැඟීම් තියෙවි. ඒ මානසික හැඟීම් මම කොට ගන්න හැඟීම් වලට එහා ගිය දෙයක් බව තේරුම් ගන්න. ඒකයි එතන ආදරය කියලා කතා කරන්නේ. මම කොට හැඟීමක් තිබෙනවා නම් කොතන හරි ඒක බොරි බොරුවට පිටින් පෙන්නන ලලිතමක් ආදරයක් කරනවා. ඇතුලෙන් තියෙන ආත්මార్థකාමීත්වය. මේ සමාජයේ මේ වගේ ආත්මක පැහැටි අපි දැකලා තිබෙනවා. එබැවින් එහෙම උඩින් යම් ආකාරයක උදව්වක්, ප්‍රයෝජනයක්, යහපතක් සලසන මුවාව තියාන යටින් ඔහු බලාපොරොත්තු වෙනවා නම් තවත් අල්ලසක්. ඒ තමයි ආත්මార్థකාමීත්වය. අල්ලස කියන එක මොදල් නොවෙන්න පුළුවන්. වත්මන් සමාජයේ බොහෝ විට භාවිතා වෙනවා අපට ලිංගික අල්ලස කියලා වචනෙකුත්. ඔබ ඔබ පිළිබඳව හොයා බලන්න. කිසියම් යහපතක් සැලසීමේදී ඔබ එහෙම යමක් හොයනවා නම් ඔබ සැබෑ මිනිසෙක් වෙන්නේ නැහැ. ඔබ ආත්මార్థය ඉෂ්ට කර ගැනීම සඳහා සංගතයක් විතරයි කරන්නේ. අනේ මේ தத்துவයන්ගෙන් ඉවත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ ආත්මార్థයේ භාවිතා නොකරන සමාජයේ. එබැවින් ආත්මార్థයේ මරා දැමීම තමයි මේ ගස කපා දැමීම වශයෙන් සඳහන්ව ලබන්නේ. මේ දහම් කරුණු තේරුම් අරගෙන එදිනෙදා ජීවිතයේදී මේ ආස්සාදානුපස්සිනෝ විහෙරත කියන අධම් මාර්ගයෙන් ඉවත් වී ආදීනානුපස්සිතෝ විහෙරත කියන ධම්මගෙන් නුක්ත වී දිගින් දිගට ඒ ක්‍රියාත්මක කරගෙන යන්න. එතකොට දස වැඩිම නතර වී දසම යනවා. තණ්හානසය තියෙනා වූ මූලයන් තවන එක නතර වී තියෙන දේවල් ඉවත් වී යන්නේ යන්න. ඔබට ලැබෙන සැනසීම කොපමණදයි ඔබට වටහාගත හැකි. එහි උපරිම ප්‍රතිඵලය අපමත්තාන මී යන්ති ජීවිත අවසානයේදී සිරුරක් බෙදී ගියාට ඒකට කියන්නේ රූපකය ශේෂ වෙනවායි කියලා. ඒකේ ඇති වෙන වෙනස්කම් අපට ප්‍රශ්නයක් නැහැ. එබැවින් මේ ගස තවදුරටත් විශාල කරගන්න නැතුව දැන් මේ තේරුම් අරගෙන ඉතින් එහාට ගස විනාශ කිරීමේ ක්‍රියාමාර්ගයට යාමට කටයුතු කරන ලෙස ඔබ හැම දෙනාට ආදරයෙන් මතක් කරමින් මේ ධර්මදේශනාව ප්‍රයෝජනට අරගෙන ධම්මල වඩාගෙන දුකින් අඳහස් පිළිවෙලට කටයුතු කරන ලෙස මතක් කරමි. තවදුරටත් තේරුම් ගත අපහසු නම් තවත් ධර්මදේශනාවන් ශ්‍රවණය කිරීමෙන් ඒ දැක්ම ඇති කරගන්නා ලෙස මතක් කරමින් අද දවසේ අප ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අනේ ධර්මානුශාසනාව තවත් උගන්තර දේශිකානම් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සිටින දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු.